සම්පූරිතා පනිත පාරමිතා බලේන විද්වන්සියෝ කිල කිලේස සමෝජායන් තේනේව ලන්ද අරහන් අරහෝති නාමං උවන්දාමි බුද්ද මමලං හදයේ ඨපෙන්ත්වා. Okay, dear friends in the Dhamma, first of all, we are going to observe five precepts. For that, please say Namo Tassa three times. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယං ති බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယං ති ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယං ති සංඝං සරණං ගච්ඡාමි තතියං ති බුද්ධං සරණං ගච්ඡාමි චතියං ති ධම්මං සරණං ගච්ඡාමි චතියං ති සංඝං සරණං ගච්ඡාමි. I go to the Buddha for refuge. I go to the Dhamma for refuge. I go to the Sangha for refuge. For the second time, for the third time. Five precepts, Pantisila. Pānāti pātā vermani sikkha padaṃ samādhiyāmi. I undertake that training to abstain from taking life. Adinna dana vermani sikkha padaṃ samādhiyāmi. I undertake that training to abstain from stealing. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. I undertake the training to refrain from sexual misconduct. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. I undertake the training to abstain from false speech. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. I undertake the training to abstain from intoxicating drinks and drugs causing heedlessness. Sadhu, sadhu, sadhu. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස මනෝ පුම්බංගමා ධම්මා මනෝ සෙන්තා මනෝමයා මනසා චේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝනං සුඛමන් වේති ඡායාව අනපායිනීති සදහවත් වාසනාවන්ත පින්නතුනි අද දින මේ පින්නතුන් තමන්ගේ අම වෙනුවෙන් සිදු කරන මේ උතුම් පින්කමයි සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ සුජාතා ගුණති සමාතාවට පුණ්‍යානුමෝදනා පිණිසයි මේ පින්කම සිදු කරන්නේ ඉතින් මේ නිවසේ ඔබේ අම්මා බොහෝ කලක් ජීවත් වුණා අපේ ගාමිණී මහත්තයා සඳහන් කළා මේ රටට ආපු කාලේ ඉඳලම හිටපු ගෙදර කියලා නේද ඉතින් මම හිතන්නේ ඒක හරිම වටිනවනේ ඒ මතකය. ඉතින් ඔබට අම්මා අද භෞතික වශයෙන් නැති වුණත් මේ ගෙදර දකින හැම මොහොතකම තමන්ගේ අම්මව සිහිපත් වෙනවා ඇති. ඒ අම්ම ඔබව කුඩා කාලේ බලාගත්තු හැටි, ඔබට රැකවරණය ආරක්ෂාව දීපු හැටි, ඔබට ආදරය දක්වපු හැටි, ඔබට අම්මගේ දෑතින් කෑම බීම ආදිය සකස් කළ දීපු හැටි ඒ සියලු මතකයන් ඔබේ මතකයට එන්නට ඕන. අපිත් එක්ක ජීවත් වෙන අය ඔබ දන්නව හැමදාම ජීවත් වෙන්නේ නැහැ. ඒ අය කවදාද දවසක අපෙන් වෙන් වෙනවා. ඒක තමයි ජීවත් වෙන ස්වභාවය, ජීවිතයේ ස්වභාවය. විශේෂයෙන්ම අපේ අමර තාත්තලා අපිට කලින් ජීවිතයෙන් සමු ගන්නවා. ඒක තමයි සාමාන්‍ය විදිය. ඒ වුණත් සමහර විට අමර තාත්තේ ඉඳිද්දිත් දරුවෝ ජීවිතයෙන් සමු ගන්න අවස්ථා තියෙනවා. කෙසේ වෙතත් ඔබේ අම්මා මිය ගිහිල්ලා සත් දවසක් ගත වෙන මේ අවස්ථාවේදී සුජාතා ගුණති සමාතාවට පුණ්‍යානුමෝදනා පිණිසයි මේ පින්කම සිදු කරන්නේ. ඉතින් මේ මෑණියන් ජීවත් වෙන කාලේ බොහෝ පින් දහම් සිදු කළා. ඒ පින්කම ආනිසංසෙන් අම්මා හොඳ තැනක ඉපදිලා ඇති. ඒ වුණත් දරුවන්ගේ යුතුයකම තමයි මේ හැටියට පින්කම් කරලා ඒ අම්මා වෙනුවෙන් පින් අනුමෝදන් කිරීම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මියගිය කෙනෙක් වෙනුවෙන් පින්කමක් කරලා පින් අනුමෝදන් කරද්දී ඒ මියගිය කෙනාගේ ළඟ තිබිච්ච ගතිගුණ හොඳට සිහිපත් කරගන්නේ කියලා. ඉතින් දරුවන් වශයෙන් ඔබට, මොනවරු මෙරියන වශයෙන් ඔබට, තමන්ගේ අම්ම ගැන, ආච්චි ගැන හිතනකොට මතක් කරගන්න හොඳ කාරණා ඇති. ඉතින් අපේ ජීවිතයට වඩාත්ම සමීප කෙනා තමයි අපේ අම්ම කියලා කියන්නේ. ඉතින් කුඩා කාලේ ඔබ දන්නවා අවුරුද්දක් දෙකක් තුනක් ගත වෙනකම් අපේ මුළු ලෝකෙම අපේ අම්මා. අපිට කරදරයක් වුණොත් අම්මා ළඟට තමයි දුවල යන්නේ. අම්මව බදා ගන්න නේද? අම්මා අපේ දර්ශනෙන් ඈත් වුණොත් අපි හිතන්නේ අපිට මුළු ලෝකෙම නැති වුණා කියලා. ඒ වගේ බැඳීමක් අම්මත් එක්ක අපිට තියෙනවා. ඉතින් එහෙම පටන්ගත්තු ජීවිතේ තමයි අපි මේ ලෝකේ බොහෝ දුර ගමනක් මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ගුණවත් දරුවන්ට තමන්ගේ ජීවිතයේ කොයිතරම් ඉහළට ගියත් තමන්ගේ අම්ම තාත්තා දෙන ජීවිතයේ සදානුස්මරණීය පුද්ගලයන් දෙන්න බවට පත් වෙනට ඕන. විශේෂයෙන්ම අම්ම කෙනෙක් දිහා බලන විට ඒ අම්ම කෙනෙක්ගේ සමස්ත ජීවිතයම දරුවන් වෙනුවෙන් කැප කරනවා. ඒ අම්මගේ ඇස් දෙකෙන් අපි දිහා කොයිතරම් නම් බලන්නේද අපට අනතුරක් වේද කියලා. කුඩා කාලේ අපි මොනවා හරි කටේ දාගනි, නහය දාගනි, කනේ දාගනි කියලා හැම මොහොතම මේ අම්මගේ ඇස් දෙකෙන් අපි දිහා බලාගෙන ඉන්නේ. ඒ වගේම අම්මගේ දෑතින් කොයිතරම් අපට ආහාර පාන සකස් කළ දෙලැද්ද? කොයිතරම් අපේ රෙදි හොදලැද්ද? කොයිතරම් අපේ කැටකුණු පිරිසුදු කරන්නේ නැද්ද? ඒ අම්මගේ දෙපයින් කොයිතරම් ඇවිදලෙන්ද අපි වෙනුවේ. ඒ ඇවිදපු දුර ප්‍රමාණය එකතු කරොත්ින් ඇතැමිට මයිල්ස් දහස් ගාණක් වෙන්න පුළුවන්. ඉතින් ඒ තරම් දුරක් අම්මා අපි වෙනුවෙන් ඇවිදලා තියෙනවා. ඒ ශරීරයේ වයසට ගිය අපිව පෝෂණය කරනකොට අපි මේ ලෝකෙ බිහි වෙන විට අපේ අම්මා හරිම ලස්සනයි. නමුත් යාම ටික ටික වියපත් වුනේ අපි පෝෂණය කරනකොට, අපට කිර දෙනකොට, අපට පෝෂණය කරනකොට, අපව පෝෂණය කරනකොට අපේ වැඩ කටයුතු කරද්දී තමයි අම්මා ටිකෙන් ටික වියපත් වුනේ. ඉතින් ඒ අම්මාම තමයි ටිකෙන් ටික දුර්වල වෙලා අප ඉදිරිපිටදීම යාම ජීවිතෙන් සමගත්තේ. ඉතින් ඒ ජීවිතය ගැන හිතනකොට නිතරම ලොකු කෘතවේදීත්වයක් ඇති වෙනට ඕන. බුදුරජාණන් වහන්සේ තරම් අම්ම තාත්තගේ ගුණ කියපෝ වෙනස් සස්රවරයෙක් නැති තරම්. උන්වහන්සේ දේශනා කරනවා දෙන්නාහම් බෙක්කවේන සුප්පතිකාරකම් වදාමි මාතුච්ච පිදුච්ච කියලා. මේ ලෝකේ දෙන්නේ කියනම කලගුණ සලකල නිමාපත් කරන්න බැරි දෙන්නේ. ඒ තමයි අම්ම තාත්ත දෙන්න කියලා. උන්වහන්සේ උපමාවක් දේශනා කරනවා අම්ම තාත්ත දෙන්න තමන්ගේ දෙවර මත උරයි සමත තියාගෙන අවුරුදු 100ක් එක දිගට කෑම බීම දෙමින් පෝෂණය කරමින් කැතකුණු කරපිට දීම සුද්ධ කරමින් අවුරුදු 100ක් උපස්ථාන කළත් ඒ අම්මා තාත්තගෙන් අපට සිදුවෙච්ච ඒ සේවයට ප්‍රත්‍යුපකාර කළ අවසන් කරන්න බෑ කියලා. අවුරුදු 100ක් බිම තියන්නේ නෙවෙයි උරයිස දෙක මත තියාගෙන සැලකුවත් ඒක සැලකලා අවසන් කරන්න බෑ කියලා. හැබැයි ඒ වුණත් බුදුහාඳුරු එක්තරා ක්‍රමයක් දේශනා කළ තියෙනවා අම්මා තාත්තගේ ණය නිදහස් වෙන ක්‍රමයක්. ඒ තමයි ඒ අම්මා තාත්ත දෙන්නගේ තියෙන පරිත්‍යාග ශීලියත්වය වැඩි කරනවා නම්, දන් දෙන ප්‍රමාණය වැඩි කරනවා නම්, සිල්වන්ත භාවය වැඩි කරනවා නම්, ධර්මඥානය දිනු කරනවා නම්, ප්‍රඥාව දිනු කරන උදව් කරනවා නම්, අන්න ඒකෙන් තමයි සැබෑ ප්‍රත්‍යුපකාරය කළුණ සැලකීම කරන්නේ කියලා. වෙනත් විදියකින් කියනවා නම්, ඉතාම සරලව කියනවා නම්, ඒ අම්මා හෝ තාත්ත මියගිය දවසට මේ ජීවිතේ ලබා තිබුණු ජීවිතයට වඩා උසස් සුගතිගාමි පහසුකම් තියෙන ආත්ම භාවයකට යන්නට ඒ අම්මට තාත්ත උදව් කරනවා. අන්න ඒක තමයි සැබෑ සැලකිල්ල කියලා කියන්නේ. කොයිතරම් ආහාර පාන බෙහෙත් දුන්නත් ඒ සැලකිල්ල දක්වල ඉවර කරන්න බෑ. හැබැයි අම්මා තාත්තා ජීවත් වෙන කාලෙහි දන් දෙන හුරු කරවලා, සිල් සමාදන් වෙන්න උදව් කරලා, භාවනා කරන උදව් කරලා ඒ අම්මගේ තාත්තගේ මනස දියුණු කරනවා නම් එයා මිය ගිහපු ගමන් ඉපදෙන්නේ මීට වඩා හොඳ තැනක. අන්න ඒක තමයි සැබෑ උපකාරය කියලා කියන්නේ. ඊළඟ කාරණේ තමයි දරුවන් ඉදිරියේ අම්මට තාත්තට සලකන තාක්ෂණයක් දක්වනවා. ඒ මොකද්ද? අම්මා තාත්තගේ ළඟ තිමිච්ච ගුණයන්ට වඩා ගුණයක් තමන්ගේ ළඟ තියෙන්නට ඕන. අම්මා තාත්ත දන් දුන්නා නම් ඊට වඩා තමන් දන් දෙන කෙනෙක් වෙන්නට ඕන. අම්මා තාත්ත සිල්වන්ත වුණා නම් ඊට වඩා තමන් සිල්වන්ත කෙනෙක් වෙන්නට ඕන. අම්මා තාත්ත භාවනා කළා නම් ඊට වඩා තමන් භාවනා කරන කෙනෙක් වෙන්නට ඕන. අන්න එවැනි දරුවන්ට කියනවා අතිජාත දරුවන් කියලා. හැබැයි සමාලාට එහෙම වෙන්න අමාරුයි. අම්මා තාත්ත හුඟා ගුණවත් නම් එයාට වඩා හිලට යන අමාරුයි. හැබැයි බුදුහාම එහෙමනම් කියනවා අඩු ගානේ ඒ මට්ටමට හරියන උත්සාහ කරන්න කියලා. අම්මා තාත්තගේ සමාන මට්ටමේ හරිය ස්පිරිචුවල් ඩෙවලොප්මන්ට් එකට එන්න අපි උත්සාහ කරන්නට ඕනේ. එවැනි දරුවන්ට කියනවා අනුජාත කියලා. ඉහළ ගුණ තියෙන අයට කියනවා අතිජාත දරුවන් කියලා, සමාන ගුණ තියෙන අයට කියනවා අනුජාත කියලා. ඊට වඩා පල්ලෙහා කෙනෙක් ගැනත් කියලා තියෙනවා. හැබැයි ඒ නම කිව්වොත් ඔබේ හිත ඇතැමිට නරක වෙනවා. ඒ නම මම කියන්නේ. ඒ නිසා කිසි දවසක ඒ අම්මා තාත්තගේ ගුණයට වඩා පල්ලෙහාට එන්න එපා කියලා සඳහන් කළා. අතිජාතං අනුජාතං පුත්තමිච්ඡන්ති පණ්ඩිතා කියලා. හැමදාම තම තාත්ත කැමති ඒට වඩා ගුණවත් දරුවන් වෙනවා දකින්නට. ඇයි ඒකට හේතුව පින්නතුන? මේ බෞද්ධ අම්ම කෙනෙක්ගේ තියෙන ප්‍රාර්ථනාවයි මේ කියන්නේ. ඇයි අපි ගුණවන්ත වෙන්නට ඕන? අපි ගුණවන්ත වෙච්ච ප්‍රමාණයට තමයි අපි සතුටෙන් ඉන්නේ. අපි ගුණවන්ත වෙච්ච පමණට තමයි අපේ හිත පිරිසිදු වෙන්නේ. අපේ හිත පිරිසිදු වෙච්ච පමණටයි අපේ ජීවිතයේ සැනසීමේ සතුටින් ජීවත් වෙන්නේ. අපේ හිතේ යමක් ගැන දැඩි ආසාවක් රාගයක් තියෙනවා නම්, අපේ යම්කිසි කෙනෙක් ගැන නිතර අමනාපයක් හිතේ තියෙනවා නම් අපිට පින්නතුණින් සතුටක් නැහැ ජීවිතේ. එනිසා විශේෂයෙන් බෞද්ධ අම්මල තාත්තලා කැමති තමන්ගේ දරුවන් ගුණවත් වෙනවා දකින්නට. ඒ ගුණවත් වෙච්ච ප්‍රමාණයට සතුටින් ජීවත් වෙන්නේ. ඒ නිසා අම්ම තාත්තට සැලකෙන සැබෑ ක්‍රමය තමයි සතුටින් ජීවත් වෙන්නට ඕන. ඒ සතුටින් ජීවත් වෙන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි තමන්ගේ සහෝදර සහෝදරියන් ඥාතීන් සමග පුළුවන් තරම් සුහදව සමගින් ඉන්නට ඕන. විශේෂයෙන් එක අම්මගේ කුසෙන් බිහිවෙච්ච දරුවන් කොච්චර කලක් ගියත් දරුවෝ මුණුබුරු කොච්චර හිටියත් ඒ සහෝදර සහෝදරයන්ට එක කුසෙන් ආපු දරුවෝ විදියට සමගියෙන් ඉන්නට ඕන. අන්න ඒකට අම්ම තාත්තා හොයා කැමති. අන්න ඒ බලාපොරොත්තු ඉෂ්ට කරන්නට ඕන. මම හිතන්නේ මේ දරුවෝ එක ඉල්ලීම ඉෂ්ට කරනවා. ඉතින් අපේ ගාමිණී මහත්තයා ඇතුළු මේ සහෝදර සහෝදරයන් කවුරු සමගියෙන් ඉතින් මේ ඉඳීමම මේ එක පැදුරක ඉඳගෙන මේ බිම වාඩි වෙලා මනහන එක මැති අම්මා සතුට කරනවා. අම්මා කොහෙද තැනක ඉඳගෙන බලන් ඉනව නම් මම හිතන්නේ වා සතුට වෙනවා ඇති. මගේ දරුවා ටික මේ වගේ එකට ඉඳගෙන සමගියෙන් තින්කම් කරනවා නේද කියලා දකිනකොට. අනිත් කාරණේ තමයි පින්නතුනි අපි උපරිම ලෙස ධර්මයේ ප්‍රැක්ටිස් එකට එන්නට ඕන. අපි අමතාස දන්නවා දහම හොඳට ප්‍රැක්ටිස් කරොත් තමයි එයා සතුටෙන් ඉන්නේ කියලා. ඒ නිසා අම්මා තාත්තා සතුට කරන ක්‍රමය තමයි අපි සතුටෙන් ඉන්නේ. අපි සතුටෙන් ඉන්න ඉහළම ක්‍රමය මොකද්ද? ධර්මයේ ප්‍රැක්ටිස් කරන්නේ. අපි කරන අනිත් දේවල් වලින් සතුට ලැබෙන කාලයක් ගිහිල්ලා. අපි කරන දේ කළා ඉවරුනාට පස්සේ තමයි සතුට තියෙන්නේ. නමුත් ධර්මයේ ප්‍රැක්ටිස් කරනකොට මොකද වෙන්නේ? ඒ වැඩේ කරන මොහොතේ සතුට තියෙනවා. කල්ල ඉවර වෙලා නෙවෙයි සතුට තියෙන්නේ. අපි ජීවිතේ කරන හැම දෙයක්ම බලන්න සතුට තියෙන්නේ දෙයක් කළ ඉවරවට පස්සේ. දැන් බලන්න ඔබේ දුව දරුවන් ඉගෙන ගන්න කාලේ පොඩි කාලේ ඔබ නිතරම හිතුවේ බඩ ගන්නකොට සතුට තියෙන ඇවිදිනකොට කියලා නේ. ඇවිදිනකොට හිතුවේ ඉස්කෝලේ බාර දුන්නට පස්සේ කියලා නේ. ඉස්කෝලේ බාර දුන්නට පස්සේ හිතුවේ ග්‍රැජුවේට් වුණාට පස්සේ කියලා නේ. ඊට පස්සේ හිතුවේ රැකියාව ගත්තට පස්සේ කියලා. ඒතොර හිතුවේ විවාහ වුණාට පස්සේ කියලා නේ. ආන්දිවන වටේට බලනකොට දරුවෝ ගෙදරක් නැහැ. හැමදාම හිතුවේ අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා නේ. අදට වඩා හොඳ හෙටක් නෙවෙයි පින්නතුන බලාපොරොත්තු වෙන්න ඕනේ. ඊයට වඩා හොඳ අද දවසක්. ඔබ අදට වඩා හොඳ හෙට දවසක් බලාපොරොත්තු වෙනවා නම් ඒ හෙට දවස කවදාවත් ඔබට ජීවිතේ එන්නේ නැහැ. ඇයි? මැරෙන දවස වෙනට එදා නෙවෙයි හෙට දවසේ. ඒක අපි කියන්නේ සිංහලයේ අර බාලගිරි දෝෂය කියලා. අද නොවේ හෙට කියලා. එතකොට බුදුදහම කියලා කියන්නේ අදට වඩා හොඳ හෙට දවසක් නෙවෙයි ඊයට වඩා හොඳ සාර්ථක අද දවසක් නිර්මාණය කර ගැනීම. ඒ නිසා බුදුදහමයි වෙනත් දේවල් අතර වෙනස තමයි ලෝකේ වෙන මොන දෙයක් කරත් සතුට තියෙන්නේ කළ ඉවරමට පස්සේ. ඒ නිසා තමයි අපිට යමක් කරන්න ලොකු කලබලයක් තියෙන්නේ. ඉක්මනක් තියෙන්නේ. දානියක් දුන්නත් අපි බලන්නේ ඉක්මනට මේක කළ ඉවර කරන්නේ. ඉවර කළ ඉමාට පස්සේ ගන්නේ දාන තමයි හිතර නිදහස් දාන දීලා ඉවරයි. කටින පින්කම කළ ඉවරයි. දැන් ඉතින් ගියත්ස් කරානේ දැන් තමයි නිදහස කියලා හිතන්නේ. ඊට පස්සේ එහෙම කියන්න ඊට පස්සේ ආහෙට වැඩ දිගට පස්සේ කියලා ආයි කියන්න. තින්නතුනි මේක නෙවෙයි අපි වෙන්නට ඕන. ඒ වැඩේ කරන මේ බණහන මොහොත නම් ඒ බණහන මොහොතේ සතුට වෙන්න ඕන. දරුවේ කුඩා කාලේ නම් ඒ දරුවත් ළඟ තියාගෙනම බණහන්න ඕන. දරුවත් උකුලේ තියාගෙනම භාවනා කරන්න ඕන. ඒ නිසා ඒ හැම මොහොතම ජීවිතේ ඉතාම සතුට විඳින අවස්ථාවක් වෙනතනි. එහෙම නැතුනොත් අපි එක කාලයක් සතුට විඳින්නේ අනාගතය කියලා හිතලා දරුවෝ ඉගෙන ගත්තට පස්සේ විවාහනට පස්සේ කීගේ හිතලා අනාගතය කියලා හිතලා කාලයක් කරනවා. කලක් ගියාට පස්සේ හිතනවා අනාගතය නෙවෙයි තියෙන අතීතය කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ අතීතයේ තිබුණු ඇල්බම් ටික ඔක්කොම ගන්න එළියටනේ. අරගෙන දරුවෝ කුඩා කාලේ බලන කොච්චර ලස්සනද අර බොණී කටේ තියන් ඉන්න කාලේ සෙල්ලම් කර කර ඉන්න කාලේ මං විවාහ වෙච්ච කාලේ කොච්චර සතුටුද කියලා ඊට පස්සේ ඉතින් ඇල්බම් ටික බලවල ඉන්නවා. පින්තූර පොත් ටික බලවල ඉන්නවා. ඇත්තනම් මේකනේ ජීවිතේ පින්නතුනේ. කාලයක් ඉතන සතුට තියෙන අනාගතය කියලා කාලයක් අවුරුදු 50 55 විස්රාම යන කාලෙ වෙනට තේරෙනව නෑ අනාගතේ නෙවෙයි තියෙන අතීතේ තිබ්බේ කියලා. ආයෙ ඊට පස්සේ අතීතේ පැත්තට හැරෙනවා. මේක තමයි අපේ ජීවිතයේ ඇත්තම ස්වභාවය පිනතු. බුදුදහම කියන්නේ මෙන්න මේ අතීත අනාගත දෙකෙන් මුදවලා සතුට විඳින්නේ මෙන්න මේ මොහොතේ කියලා මේ වර්තමාන මොහොතට ගන්න එක. ඒක සාමාන්‍ය පින්කම් කිරීමේ ඉඳන් ඉහළම ප්‍රැක්ටිස් එක වන මයින්ඩ්ෆුල්නස් එක සතිමත් බවට එනකම් මේක දිනු කරනවා. මෙන්න මේක තමයි බුදුදහමේ සම්පූර්ණ ගමන් මඟ කියලා කියන්නේ. ඒ නිසා ටිකෙන් ටික අපි වර්තමානයේ දන් දෙනකොට සතුටු වෙනවා, සිල්වන්ත වෙනකොට සතුටු වෙනවා, භාවනා කරනකොට සතුටු වෙනවා, සතිය මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරනකොට සතුටු වෙනවා. වර්තමාන මොහොතේ තමයි අපේ සතුට තියෙන්නේ. අන්නේ ගමන් මගේදී කියන තුනේ හැම ක්‍රියාවකීම කරන්නේ හිත පිරිසුදු කිරීම, හිත සතුටු කිරීම. අන්නේ හිත සතුටු කරන මාවතෙහි ආරම්භක දේ තමයි දානය කියලා කියන්නේ. දන් දීම, ජෙනරොසිටි. ඇයි අපි මේ පින්කම් කළ යුත්තේ? මේ හැම පින්කමකින්ම වන්නේ ජීවිතෙහි සිත පිරිසිදු වීමත් එක්කම සතුට වැඩි වෙන එක. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. මනස හැම දෙයකටම පූර්වංගමයි, මනස ශ්‍රේෂ්ඨයි. මනසාචේ පසන්නේන භාස්තිවා කරෝතිවා. යම්කිසි කෙනෙක් පිරිසිදු මනසින් යමක් කරනවා නම් කයින් වචනෙන් සිතින් කිසියම් දෙයක් පිරිසිදු සිතින් කරනවා නම් සුඛං අන්වේති. ඒ කෙනාගේ පිටුපස්සේ සැපත ගමන් කරනවා. ඔබ ජීවිතයේ කරපු දේවල් මතක් කරගන්න. ඒ මතක් කරපු දේවල් වලින් හොඳ දේවල් ගැන හිතනකොට තමයි සතුට වෙත් ලැබෙන්නේ. අම්මට තාත්තට සලකපු හැටි, දන් දීපු හැටි, අසරණට උදව් කරපු හැටි, ලෝකෙට සේවයක් කරපු හැටි, මේ හැම දෙයක් ගැනම හිතනකොට හිතේ ලොකු සතුටක් ඇති වෙනවා. හරිය පිරිසුදු සිතින් තමන්ටම මෙනෙහි කරන්න පුළුවන්. අන්නේ ගමන් මගේදී ඒ කරන දේ හොඳ දේ කරන වෙලාව විතරක් නෙවෙයි කලකට පස්සෙත් ඒ ගැන හිතනකොට සතුටටපත් වෙන පුළුවන්. අන්නේ ආධ්‍යාත්මික ගමන් මගේ ප්‍රධාන වශයෙන් කරුණු හතරක් දක්වන්න පුළුවන්. පළවෙනි එක දානය, දෙවෙනි එක සීලය නැත්නම් පංචශීලය, තුන්වෙනි එක මෛත්‍රී භාවනාව, හතරවෙනි එක සතිමත් බව. දානය, සීලය, මෛත්‍රී භාවනාව, සතිමත් බව, සිහිය, මයින්ඩ්ෆුල්නස්. මෙන්න මේ හතරෙන් ඉදිරියට යන්න අපේ ජීවිතේ එන්න එන්නම සතුට වැඩි වෙනවා. ඒ සතුට වැඩි වෙන්නේ කොහොමද? අපේ හිතේ තියෙන දැඩි ලෝභය, ද්වේෂය, සාමෝහය කියන මෙන්න මේ අකුසල් තුන ටිකෙන් ටික අඩු වෙනවා. අපිට දැඩි ලෝභයක් තියෙනවා කියලා කියන්නේ අපි බාහිර දයක් විසින් පාලනය කරනවා කියන එක. අපිට දැඩි ද්වේෂයක් තියෙනවා කියලා කියන්නේ බාහිර පුද්ගලෙක් විසින් අපව පාලනය කරනවා කියන එක. අපිට මෝහයක් තියෙනවා කියන්නේ අපි බාහිර ලෝකෙම අද ඩිපෙන්ඩ් වෙලා ඉන්නේ කියන එක. සමස්ත බුදුදහම කියන්නේ අපි කියන්නේ විමුක්තිය කියලා. Liberation, Freedom, Emancipation. බාහිර ලෝකයෙන් මුදවලා අපටම රෙෆියුජ් එකක් පිළිසරණක් අපේ ජීවිතය තුළ හදාගන්න එකයි සමස්ත ධර්මය කියලා කියන්නේ. අන්‍ය ධර්මයේ කොයිතරම් ඉහළට එනවාද කිව්වොත් අපි බාහිර රූපයෙන් සම්පූර්ණයම නිදහස් වෙලා අපේ මනස පැත්තටම අපේ රෙෆියුජ් එක ගන්නවා. පිළිසරණ ගන්නවා. ඒ ගත්තු ගමම මොකද වෙන්නේ? අපේ හිත බාහිර රූපයක් මත යැපෙන්නේ නැහැ. බාහිර රූපයක් මත යැපෙන්නේ නැහැ කියලා කියන්නේ අපට වයසට යෑමේ දුක, මහලු වීමේ දුක කායිකව දැනෙන්න පුළුවන්. නමුත් මානසිකව දැනෙන්නේ නැහැ. වර්තමාන මොහොතේ ඉන්න කම්පින්න තුනේ අතීත අනාගත දෙක කම්පයා කරන්නේ නැහැ. අප මහලු වුණා කියලා දැනෙන්නේ නැහැ. අතීතේ මම මෙහෙමයි හිටියේ, ලස්සනට හිටියේ, කොණ්ඩේ මෙහෙමයි තිබුණේ, මූණ මෙහෙමයි තිබුණේ කියලා අතීතේ කම්පයා කරනවා. අනාගතය ගැන බය ඇති කරගන්නවා. මයින්ඩ්ෆුල්නස් එක කියන්නේ සම්පූර්ණ ප්‍රසන්න මොමන්ට් එකකින් එක. ප්‍රසන්න මොමන්ට් එක හිටිය ගමන්ම ඒකට කියන්නේ අජරාමර කියලා. අජර කියන්නේ වයසට යන්නේ, අමර කියන්නේ මැරෙන්නේ. ඒ වගේම ව්‍යාධියටපත් වෙන්නේ. ජරා, මරණ, ව්‍යාධි මේ තුනේ නිදහස් වීමයි ධර්මය කියලා කියන්නේ. එනිසා ඔබ අම්ම වෙනුවෙන් කරන මේ උතුම් පින්කමේදී අම්මට සැබවින්ම කරන සැලකිල්ල තමයි එකාතකින් සහෝදර සහෝදරයන් ඥාතින් විදියට සමගියෙන් ඉන්න ගමන් අනිත් අතින් මෙන්න මේ ධර්මයේ උපරිම ප්‍රැක්ටිස් එකට එන උත්සාහ කරන ජීවිත කාලය. ඊටාම පිරිසුදු සිතින් වෙනත් කෙනෙක් වෙනුවෙන් යම් කිසි දෙයක් දෙන මානසිකත්වයක කොයි වෙලෙක තියෙන. තමන්ට දෙන්න බැරි වෙන්න පුළුවන්. නමුත් කෙනෙකුට උදව්වක් කරන්න ඕන කියන සිතවිල්ල තමන්ගේ හිතේ නිතර තියාගන්න. ඒක ආරම්භ කරන්නේ අපේ ගෙදර ඉන්න අම්මට තාත්තට දරුවන්ට සැලකීමෙන්. ගෙදර තමන්ගේ දරුවන්ට ආහාර පාන ටික සකස් කරන එකක් දානියක් ඒක. කෑම බීම උයනකොට කඩේට ගිහිල්ලා බඩු ටික ගන්නකොට දරුවන්ට බඩු ටික දැක්කත් කමන්නේ. අනේ මම මේ දරුවන්ට දානියක් දෙන්න කියලා හිතන්නේ. අම්මා තාත්තා මෙන් බඩු ගෙනවත් කමන්නේ. මම මේ අම්මට දානියක් දෙන්න මේ ටික ගෙනියන්න කියලා හිතන්නේ. එතන ඉඳන්ම මේ කාර්යම කරන්න පුළුවන්. ගෙදර ඇති ගන්න සතෙකුට කෑම ටිකක් දෙනකොට සුරතලියට කැම දෙනව නෙවෙයි මම මේක සතෙකුට ආහාරයක් පෝෂා කරනවා කියන හැඟීමෙන් කරන්නේ. බොහෝ විට අපට දානේ කිව්වම මතක් වෙන්නේ ලොකුවට දානේ ව්‍යාගෙන ලොකු අර පෙට්ටියක ශ්‍රී ලංකාවේදී වගේ ඔළුවේ තියාගෙන පන්සලට ගෙනියන එක තමයි මතක් වෙන්නේ නේ දානේ කිව්වහමනේ. නමුත් වෙනතුරු මේක තමන්ගේ ගෙදරින් නම් කරන්න පුළුවන්. දරුවන්ට කැමටි ගුවෙනකොට ගෙදර ඇති කරන සුරදර්ශකාට කැම ටික දෙනකොට අම්මට තාත්තට කැම ටික බෙදලා දෙනකොට මේකත් දානයක් කරගන්න පුළුවන් අපට. මෙන්න මෙතනින් ආරම්භ කරන මේ ගමන් මඟ පේනතුණි ළඟට පංචශීලය කියන කාරණේ. පංචශීලය තමයි තමන්ගේ ආධ්‍යාත්මික දියුණුවෙහි ඉතාම ස්ථාවර මට්ටමට පත්වන පියවර. ප්‍රාණඝාතය, සොරකම, වැරදි කාම සේවනය, බොරු කීම සහ මද්‍රව්‍ය භාවිතය. මෙන්න මේ පහෙන් වැළකීලෙන්න පුළුවන් නම් තිනුතුනි. තමන්ට ඉතාම ලස්සනට තමන්ගේ ගෙදරින්නම් සමාජයක ජීවිතය ඉතාම ලස්සනට ගත කරන්න පුළුවන්. දැන් අපි සමහර අය දැක්කාම කියන්නේ යහරි ඩීසන් කියලා නේද? යා ඩීසන් පිටින් ඉන්නවා කියලා නේ. හොඳට ඇඳලා, කොණ්ඩේ හොඳට පීරලා, හොඳට කෙලින් ඉනවා නම් අපි කියන්නේ හරි ඩීසන් කෙනෙක් කියලා නේ. තිනුතුනි බුදුදහම අනුව ඩීසන් කියන්නේ මොකද්ද? පංචශීල රැකීම. පංචශීල යම් කිසි කෙනෙක් රකින්නවා නම් මේක තමයි ඩීසන් පිටින ක්‍රමය. කාටවත් යටත් වෙන්න ඕනේ නෑ. කාටවත් බය වෙන්න ඕනේ නෑ. මේ පහ පින්නතුනි සරල නෑ පින්නතුනි මේ පහ. මුගලන් හාමුදුරුවෝ මුගලන් මහරහතන් වහන්සේ තම අවස්ථාවල දිවි ලෝකල යනවා. ඉරිදබණින් දෙවියන් ඉදිරියේ කතා වහ කරනවා. බොහෝ දේවරුන් හමු වෙනවා මනුස්ස ලෝකයට බොය. යාලා කියනවා දිවි ලෝකෙ ඉපදෙන හේතු වෙච්ච පින මොකද්ද කියලා. ඒ බොහෝ දෙනෙක් කියපු දේ තමයි මම ධාර්මික ධනෙ උපයලා මගේ දරුවන් පෝෂණය කළා මම පංචශීලය ආරක්ෂා කළා කියලා. ඔබ ධාර්මිකව රැකියාවක් කළා මිල මුදල් උපයලා පංචශීලය රකිමින් දරුවෝ ටික ආරක්ෂා කරත් දරුවෝ ටික පෝෂණය කළත් ඔබට සුගතියට දිව්‍ය ලෝක යන්න පුළුවන්. ඒ නිසා දානියට වඩා ඉහළයි පංචශීලය කියන කාරණය. බලන්න පින්නතුනි මේ පංචශීලෙන් එකක් අඩුමවා තියෙනවා. කොච්චර බලන්න කරදරයක් වෙනවද කියලා. ගෙදර ළමයේ මද්‍රව්‍ය භාවිත කරනවා නම් ගෙදරම පින්නතුනි කොයිතරම් අනතුරක්ද බලන්න. ඔබ ඇසුරු කරන කවුරු හරි කෙනෙක් හොරකම් කරනවා නම් කොච්චර මහත්දනේ. රටක නායකයෙක් පාලනය කරන කෙනෙක් හොරකම් කරොත් මොකද වෙන්නේ? මුළු රටම ඉවරයි. රටේ ආර්ථිකයේ කීර්තියත් ඉවරයි. රට බිඳුවටම බහිනවා. එකයි කරේ. පංචශීලයෙන් අනික මොනවාක්වත් කඩගලේ නැහැ. සමට එකයි කරේ. හොරකම් කළා. මහා දන් දුන්නා. චෛත්‍ය ගොඩ නැගෙන්න දන් දුන්නා. නමුත් හොරකම් කළා. මුළු ජාතියක්ම ඉවරයි. ඒ නිසා පේනතුනේ මේ පංචශීලය තමයි ලෝකෙට දෙන්න පුළුවන් ලොකුම තෑංග බුදුදහම. පංචශීලයේ ලෝකයේ ආරක්ෂා කරනවා නම් ගතවුණු අවුරුදු 10 15 දී ලෝකයේ පංචශීල ආරක්ෂා කරා නම් ලෝක යුද්ධ ටික නැති වෙනවා. මද්ද්‍රව්‍ය භාවිතය අඩු වෙනවා. පහුගිය අවුරුදු 10 15 දී මේක රැක්කනම් ඔබට අද සිදුවන ප්‍රතිලාභයේ බෙනිෆිට් එක මොකක්ද එහෙනම්? ඔබ අද ඩොලර් 100ට ගන්න බරුටි ඔබට ඩොලර් 50ට ගන්න තියෙනවා. විශ්වාස කරනද? ගාකල්ලෝ නැ ගත වෙච්ච අවුරුදු 15දී ලෝකයේ යුද්ධ ටික නොතිබ්බනම් ලෝකයේ තියෙන හැම යුද්ධයකම හැම මිසයිලකම හැම බෝම්බයකම මිල එකතු වෙන්නේ ඉන්ධන වලට. හැම ඉන්ධනයකට එකතු වෙන හැම සතයක්ම ඊළඟට එකතු වෙන හැම භාණ්ඩයකටම. යථාර්ථයෙන්ම පිනතන. ඉදිරි අවුරුදු 15දීත් මේ වගේ ලෝක යුද්ධ ගියොත් මොකද වෙන්නේ? ඔබ අද ඩොලර් 100 ගන්න බරු ටික ගන්න ඔබට ඩොලර්ස් 200ක් වණ වෙනවා. ඉතින් මේ එක කරුණක් විතරයි මේ සඳහන් කළේ පින්වතුනි. පංචශීලය තමයි ලෝකෙට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග. ගෙදරයේ අන්‍යෝන සමගියෙන් සතුටෙන් ජීවත් වෙන කෙනා නෙමෙයි. මේ පංචශීලයෙන් පස්සේ ඊළඟට යන දේ තමයි මෛත්‍රී භාවනාව. සීල සත්ත්ව සෝපත්තේත්වා කියන ප්‍රාර්ථනාව. ධර්මයේ බොහෝ සූත්‍රවල සඳහන් කරපු කාරණයක් තමයි දුක අසතුට මානසික පීඩාව ඇති වෙන්න ප්‍රධානතම හේතුවක් තමයි ක්‍රෝධය වෛරය අවනාපය කියන කාරණය. අපේ හිතේ තියෙන සතුට හිතේ තියෙන ලස්සන හිතේ තියෙන සැනසීම නැති වෙන්න ප්‍රධානතම හේතුව මොකද්ද? අනිත් පැත්තේ අමනාප වීම වෛරය ක්‍රෝධය. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යන්තං සන්තං පදං අරිසමෙච්ච යම් ශාන්ත පදයක් කැමතිනම් සබ්බේ සත්තා බාඳුසුක සත්තා සීල සත්ත්වෝ සුවපත්ත්වා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා. මේක කොච්චර ඉහිලට දිනු වෙන ඕනද? යම් කිසි කෙනෙක් ඇහෙන් පේනකොටම යම් කිසි කෙනෙක්ගේ හඬක් ඇහෙනකොටම යම් කිසි කෙනෙක් ඔබේ හිතට මතක් වෙනකොටම ඒ කෙනා ඔබේම දරුවා කෙන හැඟීමෙන් බලන්න හුරු වෙනට ඕන. පින්වතුනි මේක සරල නෑ. ඔබ බුදුහාඳුරන්ට බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා. ධම්මං සරණං ගච්ඡාමි කියලා කියනවා. සංඝං සරණං ගච්ඡාමි කියලා කියනවානේ. බුදු දම් සංඝ කියන තෙරුවන් සරණ යනවා. මෙන්න මේ තුන ගැන විශ්වාසය තියනවා නම් මෙන්න මේ මෛත්‍රී භාවනා ගැන විශ්වාසය තියනට ඕන. ඔබේ සාර්ථකත්වයේ කියන ඔබේ සතුටෙන් 60%කට වඩා තීරණිවන්නේ මෛත්‍රී භාවනාව මත. ඇයි මේ මට්ටමට මෛත්‍රී දිනු කරන්න කියලා තියෙන්නේ? ඔබේ වටා පිටාව ඉන්න අය දරුවන් කියන ආකල්පයෙන් බලනවා නම් ඔබට ලෝභකමක් ඇති වෙනවද? ඔබට ඊර්ෂ්‍යාවක් හට ගන්නවද? ඔබට මාන්නයක් හට ගන්නවද? දරුවෝ ළඟ කියනවද? ඔයාට නම් තියෙන ෆස්ට් ඩිග්‍රී විතරයි මට මාස්ටර් ඩිග්‍රියකුත් තියෙනවා. ඔයාට තියෙන මාස්ටර් ඩිග්‍රී විතරයි මට ඩොක්ටරේට් එකකුත් තියෙනවා. එහෙම දරුවෝ ළඟදී මාන්නයට පත් වෙනවද? නෑ නේ නේ. දරුවෝ ළඟදී අපට රාගයක් හට ගන්නවද? නෑ නේ නේ. දරුවෙක් ඉන්නකොට හරියට මලක් වගේ නේ තියාගන්නේ නේ. දරුවෙක් මේ රෝගෙට බිහි වෙනකොට ඔබ බලන්න gedara කොච්චර ලස්සනට හදලා පිරිසිදු කරලා හරියට දිව්‍ය ලෝකෙන් එන කෙනෙක් බාර ගන්නවා වගේ ඉන්නේ නේ. මේ මානසිකත්වය අනිත් කෙනෙක් කෙරේ තියෙනවා නම් බලන්න මේ ජීවිතේ කොච්චර පරිවර්තනයක් වේද කියලා. මේකත් එක්ක බුදුහම දේශනා කරනවා උන්වහන්සේගේ මහා ප්‍රඥාවෙන් තේරුම්ගත් දෙයක්. සියලුම ලෞකික කුසලට වඩා මෛත්‍රී භාවනාවේ ආනිසංසය වැඩි කියලා. ලෝකේ තියෙන සියලුම පින්කම් එක පැත්තකට ගොඩක් ගහලා මෛත්‍රී භාවනාව අනිත් පැත්තෙන් තිබ්බොත් මෛත්‍රී භාවනාව වඩන තරම් 16 පංගුවක් තරම්වත් වටින්නේ නැහැ කියලා. මෙත්තා හේතුමිති සූත්‍රය. මේ වගේ සූත්‍ර ගණනාවක් දැක්වෙනවා. මෙන්න මේ පියවරේ ඉඳගෙන ඊළඟට තියෙන දෙවැන්ත ඊළඟ ඉහළ පියවර තමයි සතිමත් බව කියන කාරණේ. මයින්ඩ්ෆුල්නස් එක. උපරිම ලෙස තමන්ගේ ශරීරය ගැන සිත ගැන අවධානය දෙන්න. සාමාන්‍ය කෙනෙක් ඇසින් රූපයක් බලනකොට කනේ ශබ්දයක් අහනකොට බාහිරට තමයි නැඹුරු වෙලා ඉන්නේ. අපි ඩිපෙන්ඩ් වෙලා ඉන්නේ බාහිර දේ ගැන. නමුත් මයින්ඩ්ෆුල්නස් එක කියන්නේ මොකටද? මයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ රූපයක් දකින්නකොට තමන් බලනවා තමන්ගේ මනසට මේ වෙලාව මොකද වෙන්නේ කියලා. කනට ශබ්දයක් අහනකොට තමන් බලන මේ වෙලාවේ තමන්ට කුමන සිතුවිල්ලක්ද ලෝභයද ද්වේෂයද මෙරහට යන කියලා. නාසයට ගඳ සුවඳක් දැනෙනකොට දිවට රසයක් දැනෙනකොට බලන්නේ මොකද්ද? තමන්ගේ මනසට මේ වෙලාව මොකද්ද වෙන්නේ කියලා. බාහිර රූපය හඳුනා ගන්නව නැත්තේ නෑ. හඳුනා ගන්නවත් එක්කම වැඩි වෙලාවක් ගත වෙන කලින් තමන් බලන්නේ තමන්ගේ හිතේ මේ වෙලාව මොකද වෙන්නේ කියලා. ඒ හිතනවත් එක්කම තමන්ගේ හිතේ කිසිම අකුසලයක් එන්නේ නැහැ වෙනතුනි. හිත ලස්සනට මනක් වගේ තියාගන්න පුළුවන්. ඒක කොච්චර ඉහිලට යනවාද කිව්වොත් වෙනතුනි. මේ කාරණේ හොඳටම අහගන්න. ඉහෙලම ප්‍රැක්ටිස් එක කියන්නේ මොකද්ද? ඇහැට රූපයක් බලනකොට ඒ බලන රූපය තමන් අකමැති රූපයක් නම් තමන්ට කැමති විදියට තමන්ගේ පර්සෙප්ෂන් එක සංඥා වෙනස් කර ගන්න පුළුවන්. ඒ තරම් වේගෙන් තමන් සතිමත් වෙනවා. ටිකක් සරල උදාහරණයක් කියනවා නම් යම් කිසි කෙනෙක් බනිනවා නම් බනින මොහොතේම තමන් ප්‍රසන් මොමන්ට් එකේ නම් ඉන්නේ තමන්ට පුළුවන් මේ බනිනවනේ මගේ ගුණගතනයක් ගන්න කියලා සතුටු වෙනවා. ගුණගතනයක් කරනවා නම් කරනකොට හිතනවා මේ ගුණගතනේ තමයි කරන්නේ තා පොඩ්ඩක් මෙයා බනිනා මේ සූදානම් වෙන්නේ කියලා. දෙපැත්තම රිවයිස් කරලා බලන්න පුළුවන්. ඕනනම් ඒ ප්‍රිය අප්‍රිය දෙකම දුරු කළ උපේක්ෂාවෙන් බාහිර ශබ්ද ඇහෙනකොටම රූපේ නිරුද්ධ වෙලා තමන්ගේ මනසින් තේරුම් ගන්න කියලා මානසික පැත්තෙන් ඉන්නත් පුළුවන්. දිනුතුන මේ කාරණේ හොඳටම මතක තියාගන්න. මේක බුදුදහමේ සුවිශේෂීම රිසල්ට් එකක්. මීට වඩා කරන්න දෙයක් නැහැ දිනුතුන. ඕනෑම ලස්සන කෙනෙක් දකිනකොට ලස්සන විදියට මෙහෙ කරන්න පුළුවන්. ඒ කෙනාගේ අනාගතයේ තව අවුරුදු 50කින් 60කින් මහලු වෙලා හැරමිටින් යන වෙලාව මතක් කරගන්න පුළුවන්. ඕනෑම කැත කෙනෙක් බලලා ඒ කෙනාගේ අතීතයේ ලස්සනට හිටපු කෙනෙක් කියලා බලන්න පුළුවන්. ඒ දෙකම දුරු කර උපේක්ෂා කරලා බලන්න පුළුවන්. බුදුහමන සඳහන් කරනවා මෙන්න මෙතෙන්ට එන්න නම් ආනාපානසති වඩන්න කියලා. අවසාන වශයෙන් ප්‍රැක්ටිස් එක ගැන පින්නතුනි සම්පූර්ණයෙන්ම එකම කාරණේයි mindful meditation. Mindful breathing. ඒ නිසා ජීවිතයට ලබා දෙන ඉහළම වටිනාකම සතුට සතුට ලබන මාවතේ ප්‍රධාන දෙකයි එකක් මෛත්‍රී භාවනාව අනිත් එක ආනාපාන සති භාවනාව mindful breathing. Dear friends in Dhamma, you are doing a very special meritorious act. As grateful children, grandchildren, family members, friends, you gathered here to share merit with your departed mom, Mrs. Sujata Gunatilaka, who passed away few days ago. When someone passed away, we have no any physical connection. We have only mental connection. If she were a person, we would be able to give something physically, materially. Now she has passed away. We have no any physical connection. We can do only acquiring positive thoughts in our mind, sharing this merit with the departed one. That is the thing that you are doing here as grateful children and relatives. The Buddha says, gratitude is one of the main qualities. In Buddha's words, kevala yesa bhikkhave sappurusa bhumi yadidan khatanyuta khatavedi. All the good qualities depend on gratitude. This is very important. All the good qualities depend on gratitude. When you think of activities that you do daily, from morning to going to the bed, whatever we do as good deeds depend on gratitude. Even you wash your body, even you wash your car, when you do your job honestly, everywhere we show our gratitude. The highest way that we can perform our gratitude is that helping our parents or taking care of our parents. That is the highest place that we show our gratitude. Buddha says, as grateful children, when our parents are living with us, we should take care of them, since that is a great blessing. Mata pito patthanam etam mangalam uttamam. Helping or taking care of parents is a supreme blessing. Whenever we take care of our parents, they bless us, and also our mind is so pure and calm. Therefore, as grateful children, you are doing the same thing here. Buddha says, after our parents passed away, we should acquire positive thoughts by doing good activities, meritorious deeds, acquiring positive thoughts in our minds. We should share this merit with our departed relatives. That is the thing that you are doing here as grateful children and grandchildren. Buddha says, how we help our parents. Not only we take care of them, but we should make them happy. We should make our parents happy. That is the best way that we should help our parents. Our mom and dad always like that we are happy. All the doctrines that the Blessed One explained for 45 years can be summarized into one sentence. Santutti Paramandanam. Happiness or contentment is the highest treasure. Happiness depends on completely purification of our mind. We should purify our mind from negative thoughts. There are three unwholesome negative thoughts that disturb our peace of mind. Craving, anger, and delusion. Buddha says, mind is the forerunner. Mind is chief. Mind made dade. If someone does something with a pure mind, happiness follows him because of pure mind. Whenever you are unhappy, be sure that your mind has negative thoughts. That is why you are unhappy. Sometimes your mind is lustful. Sometimes your mind is angry. Sometimes our minds are ignorant. That is why we are unhappy. Whenever we are happy, it means our mind is generous, virtuous, and compassionate. Finally, our mind is mindful and wise. That is why Buddha says, our main goal should be purification of our mind. All the teachings can be summarized into one sentence, which is Sakitta Pariyodhapanam, purifying one's mind. Here we should understand negative thoughts that disturb our peace of mind, craving, anger, and delusion. Why do we need to overcome these negative thoughts? The one who can make you greedy or lustful will become your master. You are a servant of him because you are controlled by that person or that instrument or something. The one who can make you angry will become your master. You are a servant of him since you are controlled by him. Do you like it? No one likes it. The one who can make you ignorant will become your master. You are a servant of him because you are controlled by him. This is very important. Especially you should understand, the one who can make you angry will become your master. You are controlled by him. Therefore, you should be proud of that. No one can make me angry. That is your grade point average, according to Buddhism. That is GPA. No one can make me lustful. That is Buddhist GPA, grade point average. No one can make me jealous. No one can make me conceit. No one can make me ignorant. This is Buddhist skillfulness. For that, the highest quality is that practice in mindfulness. Being aware of our body and mind in the present moment. It has a gradual path. Very first step is that practice in generosity. Buddha says, he who has a generous heart gains a lot of happiness. When we practice generosity, if we share something with others, At that moment, our mind is so pure and calm. Since we have no greed at the moment. For an example, when you offer a dana for the Mahasangha at home, on that day, your home is like a temple. Anyone can come and go. Anyone can come any place at your home. But only on the dana day, not next day. When you practice generosity, dana, sanghika dana at your home, anyone can come and also they can go here and there, no problem. We don't ask, why you came here? Where are you going? We don't ask. Since that is our dana day, we think that everyone is same. Everyone is like our children or friends or relatives. But that is only one day for a year. But if we can make a generous heart, always we see the people around us like our children, like our close relatives. That is very important. The second quality is that practicing sila or virtue, moral conduct, practicing five vices, abstaining from taking life, abstaining from stealing, abstaining from sexual misconduct, abstaining from false speech, and abstaining from intoxicating drinks and drugs causing heedlessness. These five qualities, these qualities don't belong to Buddhism. These qualities belong to the person who is seeking inner peace. The one who can practice these qualities gives the fearlessness for the world. If a person practices these five qualities, we have no fear, no doubt about him. We are trust in him or her. If you want to be honored in this society, please practice these five qualities. When our children practice these qualities, we are so happy. We are confident in our children. When your husband or wife practices these qualities, we honor them, we like them, we respect them because of these qualities. Giving this advice is the highest gift for a person. Panchasila Pratipadava, practicing five vices. This is the way how to live in this world decently, correctly, righteously. Having this foundation, which is sila, virtue, moral conduct, we come to the next level, next quality, what the Blessed One explained, Metta Bhavana, loving kindness meditation. The Supreme Buddha says, he who wishes to attain the peace of mind should practice loving kindness meditation, contemplating on thus, may all beings be well, happy and peaceful. Yantan santam padang abhisamecha sabbe satta bhavantu sukhitatta in Karanimitta Sutta. He who wishes to attain the peace of mind should practice loving kindness meditation, contemplating on thus may all beings be well, happy and peaceful. Again and again we practice this quality. As the result of this practice, when we meet a person, when we see a person, when we hear a sound of a person, when we remember a person, we think that person is like my son or daughter. You know, Brahmas in the Brahma realm, they are dwelling with practicing this quality. Metta Bhavana Satara Brahma Viharana Metta Haruna Mudita Upekha. Buddhism points out the way how we make a Brahma realm in this life. If you practice loving kindness meditation, you are like a Brahma mentally. Physically you are in the human realm, but mentally you are in the Brahma realm. if you want to make a Brahma world in this human life, please practice loving kindness meditation, Metta Bhavana. Our mind is so pure and calm as the result of practicing loving kindness meditation. Having this spirit, we come to the highest quality in Buddhism, which is mindfulness. Mindfulness, the awareness of our body and mind, is highly appreciated by the worthy one, the Supreme Buddha. What is mindfulness? Being aware of the present moment. Being aware of our body and mind in the present moment. How do we practice it? When we see something, when we hear something, when we smell something, when we experience something through our senses, immediately we look at insight. That is insight meditation, Vipassana Bhavana. Ordinary people always look at the outside world when they experience something. But we, who listen to Buddha's message, we come to insight. We come to our mind. What happens to my mind at this moment? Whether my mind is angry or not angry. Whether my mind is lustful or not lustful. Whether my mind is ignorant or not ignorant. Whether my mind is mindful or not mindful. Whether my mind is wise or unwise. Whether my mind is liberated from the ignorance or not. This is the way how we practice mindfulness. For that, there is a meditation technique which is Anapanasati Bhavana, mindful breathing. We keep our attention in the present moment. When we breathe in, we are mindful that I am breathing in now. When we breathe out, we understand that now I am breathing out. This is the mindful breathing. As the result of mindful breathing, we come to the present moment. When we remember something which happened in the past, we immediately understand, now I am remembering something which has been ceased, which is in the past. When we remember something which will be happening in the future, we understand, now I am thinking something which is in the future. Our beauty of life depends on living in the present moment. If you want to see the beauty of your life, please be mindful. Mindfulness is the way how we meet the Supreme Buddha. There are some discourses Buddha says, whenever you are mindful and wise, whenever you practice mindfulness, you are near me. Buddha says, you are near the Buddha. Whenever you are unmindful, where you are in? You are near the Mara or devil. Mara can control you at the moment, whenever you are not mindful. Whenever you are mindful, nobody or nothing can disturb your peace of mind. Without your permission, no one can bring you suffering. Without your permission, no one can make you angry. What is the permission? No mindfulness. Whenever we are not mindful, that is the place where you give the permission for others in order to come to your mind. Nobody can disturb your peace of mind without your permission. That is very important. Whenever we are mindful, we don't give any chance to anyone in order to disturb our peace of mind. Not only that, there is a very special benefit that we receive through practicing Dhamma, practicing mindfulness. It says, when you see something, if that person or incident is unpleasant, if you are mindful, you can make it as pleasant. When you see something which is pleasant, if you are mindful, you can turn it to unpleasant. Without changing anything in the outside world, just doing change in our perception, we can create the world. For an example, when you see a very beautiful person, if you are mindful, you can see this is a very beautiful person, very nice, without defilements, without negative thoughts. Not only that, if you want to contemplate on that, this person after 50 years, this person will become the old age. If you are lustful, then immediately your lust go away. When you see a very unpleasant person who is very old, you can think, when this person is at the age of 16 or 18, he or she was very young, very handsome, very beautiful, then you are pleased with that person. Without changing anything in the external world, just changing our perception, we can live as we like. What else that we need? Buddha says very clearly in his Dhamma discourses, especially when Buddha explained Anapanasati Sutta, breathing meditation, as the result of practicing breathing meditation, we completely handle our mind, our perception. By using mindfulness, we can change anything, change in our perception. The thing is very important thing. Why someone is unable to bring us suffering? The thing is, when we experience something through our senses, in the very first experience, we contact something, the material world. When we see something, our eye arises, form arises, eye consciousness arises. But when we recognize that person or thing, the very first experience has ceased. We always recognize something through our mind consciousness, not just eye consciousness, ear consciousness, nose consciousness, body consciousness, so on. This is the highest discovery in Buddhism, what the Buddha realized. For an example, when you eat something, when you are tasting something, you immediately look at the food which is in the plate. When you are enjoying something with some food, always you look at the food which is in the plate. Whenever you taste something, having some food, is that food in the plate? No, that food is in your mouth. But did you understand that when you are tasting something, having some food, that is in your mouth? We don't think. We always look at the food which is in the plate. You may think that I am well educated, I am very wise, I am very intelligent. But every moment when we enjoy some food or something, we always look at the outside world. Whenever you are tasting something with some food, that food is not in the plate. That food is in your mouth. Is that food which is in the mouth beautiful? It is good smell? No. When that food is in the plate, it is very beautiful, it is very good smell. When it comes to your taste, that is in your mouth. Is it beautiful? No. Our all experiences are also like that. When you enjoy something, with seeing something, you may think that that is in the moment in the outside world. Actually, at that moment, that form or rupa has ceased. When you recognize something through your senses, the very first experience, internal senses, external objects have already ceased. When you recognize something, it has come to your mind. We recognize everything through our mind consciousness. When we recognize something through our mind consciousness, the very first experience has already ceased. While we are looking something in the primary, very first experience, we are unable to recognize anything. In Buddhism it says, na panchahi vinyanehi kinchi dhammam pativijanati anyatra abhinipatamatta. We are unable to recognize anything through five consciousnesses, just contact. We can contact something through our eye, through our ears, through our five senses. We can get the primary knowledge through five consciousnesses. Eye consciousness, nose consciousness, so on. But the very special discovery done by the Buddha is that when we recognize something, the very first experience, especially the form, material world has ceased. This is the reality, whether we like or not, whether we know or not. This is the place where we are confident in what the Buddha taught. If we have this confidence in what the Buddha taught, our energy gradually increases. What is the energy? Energy means we are interested in to practice this path. Then we come to sati, mindfulness, and samadhi, concentration, and panya, wisdom. Saddha, Virya, Sati, Samadhi, Panya, five spiritual faculties. These are the steps of our spiritual path. Saddha or confidence, what the Blessed One explained. Virya, energy in order to practice. Sati, mindfulness. Samadhi or tranquility. Panya, wisdom. Whenever you are in this understanding and practice based on mindfulness, this is the freedom. This is the liberation. This is the emancipation. This is the enlightenment. Until we come to this practice and experience, we are like the prisoners who are in the prison. Since we are controlled by the outside world. If you want to be free from the outside material world, we should practice mindfulness. That is very important. Then our mind is so peaceful and calm. We are very fortunate people in this world. We start this spiritual path by practicing generosity and five precepts. Then we come to loving kindness meditation, and also finally we come to the highest quality based on mindfulness. Whenever you practice this path, it means your mind is in the highest level. According to your spirituality, You are ready to come back to the world. Not only next birth, but in this moment, you have made the heaven and Brahma realm. Buddhism has explained next birth, there are many realms in this world. Lower realms, so Apaya, or Hells, or deities, so divine persons, and Brahmas, Buddhism has explained. Finally, Buddha explained how we succeed in this present moment. If you develop your mind in this moment, you are like in the heaven. You are like in the Brahma world. You are like Arahant. According to your mentality, if you are ignorant in the samsaric circle, you come back to the world in the higher realms. And also, if you have eradicated, if you are able to eradicate defilements, especially ignorance completely, we don't come back to the world. Since every moment we reflect on impermanence, arising and ceasing of our mind and mental formations. If you are in meritorious spiritual development, you go to a very special highest realm. Buddha says, if a person practices dana, sila, and panya, he or she can make a world. He or she can go to a place where he or she likes. When we practice these qualities, if we like to go to a human realm after we die, we can come back to the world. If we like to the heavenly realm, we can go to a heaven. If we like go to Brahma realms, we can go there. But finally, Buddha emphasized the importance of keeping our attention in the present moment to reducing the defilements. If you succeed this present moment, your entire future is successful. We don't need to worry about the future. We should try to train and purify our mind in the present moment by practicing mindfulness and wisdom. Even though we think our future, that future hasn't come yet. We live in the present moment. Some people are very worried about the future life. But in the present moment, they are suffering. They are not satisfied. But Buddhism always explains the way how we succeed the present moment. Why do we need to become this spiritual development? In Buddha's time, there was a person who was the son of a millionaire. In his young age, he became a monk and became the Arahanthood. After he attained enlightenment, one day the king at this place came to visit that monk and asked, "Venerable sir, you are in very young age. Why did you become a monk at this young age?" He says, very interesting, four things. He says that, "Dear king, I asked something from the Buddha. I listening to four things from the Buddha. That is why I became a monk and became the Arahanthood. What are the four things? Very first one is Upaniyati Loko Adduo. Everything is going to decay or age. From moment to moment, we are going to all age, whether we like or not, whether we know or not. That is the reality. When we are very young age, we are happy. But gradually we go to the old age. Our friends and relatives are no more with us. We may be alone. That is why we should practice the Dhamma. When we are alone, we should have something in order to reflect something at the moment." That monk, Venerable Ratthapala, says that, I ask this thing, I listen to this Buddha's advice. Everything is going to age in no decay. That is why I came to the monkhood at my young age, became the Arahant. The next thing is that Attano loko anabhissaro. I am unable to control something which is in the physical world. We think that we can control our relatives and friends who are in the outside world. But we are unable to control even our own physical body. When it is going to old age, we are unable to control it. How we control our children and other people who are in the external world? This Bhante says that, dear Thin, I became the monkhood in the young age because I listened to this message from the Buddha. I am unable to control something in the outside material world. Even my physical body, when it goes to sickness and aging, I am unable to control. But the thing I can do is that I can control my mind. Even though we are unable to control our physical body, we can discipline, we can cultivate and purify our mind. When we have cultivated our mind, we can control everything. The third one is, Asako loko sabban pahaya gamaniyam. I have to leave everything dear and near behind me. One day, when we close our eyes finally, we have to leave everything with our physical body. That is why I come to that practice. That is why I came to a monkhood and attained arahantship. Finally, he says that, Uno loko atitto tanadaso. Even though people receive many things from the world, they are unsatisfied. Again and again, they want to collect something. That is why I became a monk. We are always unsatisfied even we receive this planet. But when we attain enlightenment, we have received everything in this world. Physically we didn't receive anything, but mentally we have received everything. How do we see it? We don't need any more thing. It means we have received everything. If you think I need some more, it means we are not satisfied. We are poor. If you think that now I am satisfied, I am okay, it means you are rich. If you need more and more, it means that is your poverty. That means you are not rich. In this situation, the very important thing, Buddhism always advises us to develop our mentality for a blissful life hereafter. According to our mentality, as soon as we die, we will be reborn in another realm. When our mind is in the higher realm, with a positive energy, we are in the higher realm. If our mind is in the lower realm, with lust, craving and anger, we will be reborn in the lower realms. But physically we can see something, but mentally we will be reborn in the same realms. There are a lot of researchers in this world, especially some scholars who are in the Virginia University. They have been doing a very special research about the reincarnation. When you search the experiments of the research of reincarnation doing by the Virginia University, especially Ian Stevenson started this research before 50 years. Still, there is a group there. They are doing these researches. How people die and after they die, how they will be reborn. There are very special experiments. They issue some research and books with these experiments. Virginia University, especially Ian Stevenson, started this research. Buddhism has explained this reality before 2500 years ago. According to our mentality, we will be reborn in the same level. The more we purify our mind, the more we are in the higher realms. The more we are in the lower mentality, we will be reborn in the lower realms, in the hells. Nobody likes it. Therefore, the more we purify our mind, the more we are in the higher realms. Not only that, we are rich in our spirituality at this present moment. The present moment is the most important moment. Buddhism always explains the way how we succeed the present moment based on mindfulness, purifying our minds. The more we succeed in the present moment, the more we have succeeded our future too. That is the Buddhist discovery, Buddha's advice. Okay, friends in Dhamma, I appreciate your good attention, active listening in the Buddha's message. If you have any question, you can ask. If you like to help your life, we should help our mind. The way how to help our mind is practicing mindfulness, living in the present moment. For that, Buddhism has explained 40 meditation techniques, 4-0. 40 meditation techniques such as loving kindness meditation, Buddha Anusati, Shaga Anusati, Sila Anusati, so on. The highest Buddhist technique is that breathing meditation, mindful breathing. This is the highest way how we help our life. Since from the birth to the death, we are with our breathing in and out. Other all things go away from us. Finally, we will be alone, but we have a thing which is breathing in and out. If we have practiced mindfulness using breathing in and out, we are not alone. We have a friend, best friend. Who is our best friend? Mindful breathing. Be sure, if you forget it after you go home, please write down this. My real best friend is mindful breathing. If you practice mindful breathing, you are with your best friend. Then you never go to find best friends from the outside material world, since you have made the best friend within you. That is the way how we see our satisfaction. Until we come to this path, even though we receive the all persons in this world, even though we receive everything in this planet, we are not satisfied. We find again and again. If we practice mindfulness in breathing in the highest level, it means we have received everything. Then santutti paramandanam, that happiness is the highest treasure. Buddha says santutti paramandanam, satisfaction or contentment is the highest treasure. That is not a physical or material happiness or thing. That is a completely spiritual achievement. As human beings, we are so lucky. We have received a very blissful message, sublime message, uttered by the Blessed One. We have come to this world in order to develop to the maximum level. Even though we have a lot of education and money, we are not successful. Our success completely depends on practicing this path. Therefore, we should give a value for our life. Practicing Dhamma, especially practicing mindfulness, is the way how we give the highest value to the life. For that, I wish you all the best. At this moment, listening to Buddha's message, you purified your mind and also you develop positive thoughts in your minds. Be happy with this great merit by the power of this spiritual energy that you accrue through this message, Dhamma Desana. May your departed relative, your beloved mom, who passed away a few days ago, your light in your life, your mom, who was at this home. Even though your mom has passed away, still your mom is in your heart forever until you die. You should keep your mom's qualities in your heart. Then every moment your mom is alive in your life. Okay, dear friends in Dhamma, please be happy with your mom's qualities and also be happy with this great merit by the power of this spirituality that we develop at this moment. May your departed relative, your beloved mom, beloved grandma, relative, friend, Mrs. Sujata Gunatilaka, rejoice with this merit and may she have a blissful life finally. May she attain the supreme bliss of liberation. With that intention, let's share this merit with your mom, reciting the Gatha. Idam me nyati nam hontu sukita hontu nyatayo. Idam me nyati nam hontu sukita hontu. Idam me nyati nam hontu sukita hontu nyatayo. හොඳයි, අෂ්ට පරිස්කාර ස්වාමීන් වහන්සේලාට පූජා කරන අවස්ථාව. මේ අට පිරිකර පූජාව අපේ ආදරණීය මෑණියන්ට සුගතිගාමී වීමට, උතුම් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නට මේ උතුම් අෂ්ට පරිස්කාර පූජාවත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. හොඳයි පින්නතුනි, ආදරණීය අම්මා තමගේ ජීවිතයෙන් වෙන් වෙච්ච මොහොතෙහි සදාදරණීය මෑණියන් ඔබේ ජීවිතයට මහත් වූ උපකාරයක් ආලෝකයක් සලසලා ඔබෙන් වෙන් වෙච්ච අවස්ථාවේ ඒ ආදරණීය මෑණියන් වෙනුවෙන් අද දින පාංශුකලු පින්කම සිදු කළා. මේ වෙලාවේ හත් දවසේ බණත් ඔබ ඇහුවා. ඉතින් ශ්‍රී ලංකාවේ හිටියනම් ඔබ මේ වගේ පින්කම් කරනවා. ඉතින් මේ දුර බැහැර රටකට ආවත් ඔබේ චාරිත්‍රය ඉතාම මැනවින් සිදු කළා. ඉතින් ලංකාවේ ඉන්න වගේම කියලා හිතලා ලස්සනට මේ පින්කම කළා. ඉතින් ගාමිණී මහත්මයතුළු, මේ ආදරණීය ඥාති මිත්‍රාදීන්, සහෝදර සහෝදරියන්, අම්මා ජීවත් වෙන කාලේ බොහොම ආදරෙන් හැක බලාගත්තා, සැලකුවා. ඉතින් අපි දන්නවා මේ දරුවන් නිතරම යම් ගැන සොයා බැලුවා. ඉතින් ඒ ගැන හිතනකොට අපට ලොකු සතුටක් හිතේ ඇති වෙන්නට ඕන. අම්මා හොඳට අවුරුදු 94ක් වෙනකම් ලස්සනට අම්මව තියාගෙන, පිරිසිදුට තියාගෙන, නිරෝගීව තියාගෙන අමට උපස්ථාන කළා කියලා. ඉතින් ඒ ගැන හිතේ සැනසීම ඇති කරගන්න ගමන් මේ රැස් කරගත් උතුම් පින්කම ආනිසංසයෙන් ඔබ අප හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය, චිරජීවනය සැලසේවා, සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. මේ උතුම් පින පින්කම සම්මා දෘෂ්ටික දෙවියන්ට අනුමෝදන්ව සුවපත්ත්වවා, උතුම් දිවයිසුර වර්ධනය කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛම්, භයම් පන්තාච නින්භයම්, සෝකම් පන්තාච නිසෝකම්, හොන්තු සම්මේ පිපානිනෝ. දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා සොයින් තැබෙන සත් සොන්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැම දිනාටම තෙරුවන් සරණයි.